නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අදැතිනකයේ ටික වේලාවක් ඊළඟට සක්මන් භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ මංගයක් විදියට අපිට කලින් සමයක තිබුණේ නමුත් අපි දැන් මේක ටිකක් වුණු කරමු. අද අපිට දේශනාවක් හොඳයි. ඔබ කැමති නම් ඔබට එලියට ටික දුරට ගන්න පුළුවන්. නැත්නම් මේ ශාලාවේම රවුමට ටික වේලාවක් අපි සක්මන් භාවනා කරමු. මයින්ඩ්ෆුල් වොකින්. අපේ හිත වර්තමානයේ තුලින්දගෙන සතියෙන් කැයිදෙන විදිය. අපේ එළියටත් යන බලාපොරොත්තු වෙනවා. සෙල්ෆි දාන්න ඕනේ දාගන්න. හැබැයි සෙල්ෆි නැත්නම් වඩාම හොඳයි. මේසුත් නැත්නම් වඩාම හොඳයි. සාමාන්‍ය විදිහට මෙලිය ඇවිදින එක. තමයි ඇවිදිනකොට ඇවිදින බව ගැන සිහියෙන් සයිලන්ට්ලි මයින්ඩ්ෆුලි ස්ලෝලි සම්පූර්ණ වර්තමානයේ හිත තියාගෙන යම් සිදුරක් අඩි 5ක් 8ක් විතර ඉස්සරහා බලාගෙන සතිමත් අපි ඇවිදින්න. ඇවිදිනකොට ඇවිදින බව ගැන සම්පූර්ණ අවධානය. මේ කටේ හිත මයින්ඩ්ෆුල්නස් එකට ට්‍රේනින් කරන ටෙක්නික් එකක් මේක. ඔබ ශරීරය ගැන විතරක් ඔබට සිහි කර කර යන්න පුළුවන්. ඒ කියන්නේ ඉරියව්ව ගැන සම්පූර්ණ අවධානය. ඒක ටික වෙලාවක් කලින් කැමති නම් කියන්නේ ධාතු මනසිකාරයේ කියන හිත තියන්න පුළුවන්. මේ ශරීරයෙන් සකස් වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන හතරෙන් මෙනේ කරන්න පුළුවන්. ඕනනම් ඔබට හිත ටිකක් සමාධිමත් වෙනකොට ඔබට ශනිකව හිත කියන ගුණ දර්ශනාවට කොහොමද මේ තේන බාහිර ලෝකය මේ තේන මගේ ශරීරය මම තේරුම් ගන්න මොහොතේ සම්පූර්ණ මන විඥානය තේරුම් ගන්නේ දකින හැම දෙයකම Nirodha බලන එක. මන විඥානේ මම දකින මොහොතේ මේ විදිහට තියෙන රූපේ නේ මම මේ දකින්නේ. ඒක නිකට මොහොතක කලින් නැති වෙලා ගෑවෙලා ගියුද්දෙත් මගේ මනෝවිඤ්ඤාණය මම මේ දකින අවස්ථාව අන්නේ මනෝවිඤ්ඤාණය අනිත්‍යතාවයේ ඒකත් හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා කියන බණකොල. ඒක සාමාන්‍ය වෝකින් මයින්ඩ්ෆුල්නස් එකේ ඉඳන් විදර්ශනා කරලා යන ක්‍රමය. එහෙම නැත්නම් ඔබ කැමති නම් මොලින් ටික වෙලාවක් සිහින් ඇවිදලා ඔබට ඕන මෛත්‍රිය වඩන්න පුළුවන්. සීල සත්‍යෝ සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා කියන මෛත්‍රිය වඩන්න පුළුවන්. හැබැයි තමන් දන්නවා තමන් ඇවිදින්න ඉන්න බව ගැන සිහින් ඉන්න. නැත්නම් ඔබට මුලදී ටිකක් වෙනස් සක්මන් භාවනා ඉඳලා මරණාසතිය වඩන්න පුළුවන්. මරණං මරණං ජීවිතය අනියතයි මරණය එහෙම වඩන්න පුළුවන්. නැත්නම් ඔබ කැමති නම් මේ ශරීරය හැදලා තියෙන්නේ පඨවි පඨවි පඨවි ආදී ධාතු කොටස් මෙහෙරන්න පුළුවන්. නැත්නම් ඔබ එදින ගමන් අරහං සම්මා සම්බුද්ධෝ විචාරණ සම්පන්නෝ සුගතෝ ඒක මෙහෙ කරන්න පුළුවන්. ඒක මෙනිකල එකක් වන්න අරගෙන ලෝක විදු හරි භගවා හරි සුගතරි එක ගුණයක් මෙනිකල දිගට මෙනික මෙනි කරන්න නතර. ඔබ බලන්න ඔබට වඩාම පහසු මොකද කියලා. ඒ කෙනෙකුට සම්පූර්ණ සක්මනේ යන්නත් පුළුවන්. ඒ කෙනෙකුට සක්මනේ කියලා අනිත්‍ය වඩන්නත් පුළුවන්. ඒ කෙනෙකුට සක්මනේ කියලා මරණාස්ත වඩන්නත් පුළුවන්. ඒ කෙනෙකුට සක්මනේ කියලා ධාතුමස්කාරය වඩන්නත් පුළුවන්. ඒක නෝට සක්මන් භාවනා ගිහිල්ලා බුදුන් සතේ වැඩන පුළුවන් මෛත්‍රී ධන පුළුවන්. ඒ නිසා ඔබට පහසු වෙනවා කරන්න. ඔබට කැමති හැබැයි ඉක්මනින්ම වෙනස් කරන්න යන එපා. එකක් කලින් හිතට වැඩිපුර වෙලාවක් කරන්න බලන්න. මූලිකත්වයේ දෙන අපි සක්මනට ගච්ඡන්තෝවා ගච්ඡාමි इति පජානති විදිහට යනකොට යන බව ගැන සිහියෙන් ඇවිදින්නේ. අනේ අපි මමත් එක්කම යමු. අපි ඉස්සරහ මෙතන හොම මේ පාරේ හොම මේ පැත්තෙන් ගිහිල්ලා එතනින් පිට වෙලා අපි මෙතන ඉස්සරහට ගවුන්ඩ් බෝඩ් එකකින් රවුම් භාගයක් ගිහිල්ලා අපි දකුණු පැත්තට අර පැත්තට යමු. මේක බ්ලයින්ඩ් එන්ඩ් එක නේ තියෙන්නේ. වැඩි වාහනේ අපි අයින්ෙන් දකුණු පැත්තෙන් යමු. ඇවිදිනකොට තමන් අද්දෙක ආහාර කීපකින් කියන්න පුළුවන් මොකක්ද කියන්නේ යන්න පුළුවන් මොකම යන්නත් පුළුවන් නැත්නම් මොකම යන්නත් පුළුවන් නැත්නම් අද්දෙක පිටිපස්සට කියලා මොකම යන්නත් පුළුවන් දැන් පිළිවෙලට තමන් පස්සේ ගියට යන්න හැබැයි හුඟ හයන් කොහොම අද්දෙක කොහොමද කියන තමයි යන්නේ සමහරට පහසුවේ තමයි ශරීරයේ පිටට ආකාරය යනවා සමහරට මෙහෙම පහසුවේ එමය කියන්නේ පැහැදිලිද යන්න ඔබේ නාසය ළඟට ගිහිල්ලා ටික වෙලාවක් හිටගෙන ඉන්න. හොඳයි, දැන් සිහියෙන් වාඩි වෙන්න. ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන මදක් සතිමත් වෙ ඉන්න. දැන් ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් වෙන්න සිහියෙන් ඉන්න. අපමණ සිතකලේ ඉරියාකට භවනාව බුදු දහමේ සඳහන් වන භවනා ක්‍රම අතරින් සතිපට්ඨානයට ඇතුළත් වන විශේෂයෙන් කායනපස්සනා වෙන භවනා ක්‍රමයක් තමයි මේ අප පුහුණු කළේ. අපේ හිත වර්තමානයේ ඉන්නට පුහුණු කරන ක්‍රමයක්. හොඳයි, දැන් ඔබට ඇස් දෙක හරින්න පුළුවන්. පේනතුනේ මේකෙන් එකකින් අප වර්තමානයේ ජීවත් වෙන හුරු කරනවා. අනිතකින් මේ ශරීරයේ ස්වභාවයේ තේරුම් ගන්නට ඒක උදව්වක් වෙනවා. මේ දෙකම එක හිත සමාධිමත් කරගෙන ඒ සමාධිමත් වෙච්ච සිතෙන් අපාර කලින් අසහා දැනගත්තු අනිත්‍යතාව මෙනෙහි කරන එක තමයි අප මේ සිහිය දිනු කරන්නේ. ඉතින් යාතර පේන තුනේ දැන් එරිහෙම ගිහිල්ලා අහම වැස්ස පේනවනේ රස්නේ හැමනේ. ඒතකොට ඒ රස්නේ තමයි බොහෝ දෙනෙක් වැඩ කරන්නේ නැරටි. ඒ අවුවේ වැඩ කළා ඔබට අවශ්‍ය ආහාර පාන පළතුරු එළවලු පාරවල් හදන අය ඒ බොහෝ දෙනෙක් ඔබ වෙනුවෙන් වැඩ කරනයි. දැන් අපට තේරෙනවා ඒක අමාරුව ටිකක් නෑ. මේ වගේ රස්නේ නෙවෙයි මේකට වඩා දැන් මේක වැඩි රස්නේද ගැන මිනිස්සු වැඩ කරලා අපි වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරනවා. ඉතින් ලෝකයට මෛත්‍රිය කරුණා පතුරවන්න මේක අපි අවස්ථාව කරගන්න ඕන. ඊටත් වඩා අමාරු දෙයක් කියන තුරු මේ දහම මේ තරම් වටිනා දහමක් වසර 2500ක් ආඳුරු දරාගෙන ආවේ මේ වගේ දුෂ්කර කාල වකවානු පරිසරවල පසුබල කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඊටත් වඩා මේ දහමක් ලෝකෙට අනාදරණය කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉතාම දීර්ඝ කාලයක් පාරමිතා පුරලා තමයි අපේ නිවන් දකින්න හිතපුවත් නැති කාලෙ තමයි බුදුරජාණන් වහන්සේ අපලමිය පාරමිතා පිරුවේ. අපි ඒ කාලේ නිවන් දකින්න හිතලවත් නැති කාලෙක අනාගතයේ පහළට අප වෙනුවෙන් මේ ධර්ම අනාවරණය කරලා ඒ ධර්මෙන් ප්‍රතිඵල ලබා දීලා අපව දුකෙන් නිදහස් කරවන්න තමයි බෝසත්යන් වහන්සේ කෙනෙක් පාරමිතා පුරන්නේ. ඉතින් එහෙම කැපවීමක් කරපු උත්තමයන් වහන්සේ කෙනෙක් අපෙන් බලාපොරොත්තුනේ මොකද්ද කියන එකක් තමයි මනරෙන් තේරුම් ගන්න ඕන. උන්වහන්සේ ගැන ගුණකතන කීමක්වත් මල් පහන් පූජා කිරීමක්වත් උන්වහන්සේ වෙන ලොකු ප්‍රතිමා වහන්සේලා ඉදිරිමවත් නෙවෙයි ඇත්තටම බලාපොරොත්තුනේ. ඒවත් පින්කම් තමයි. ඒවත් මේ ධර්මය ගැනට උපකාරවත් වෙනවා. හැබැයි සියල්ලෙන් වඩා බුදුහාඳුරක් එන අපේ සංකලේ මේ ධර්ම හොඳවට තේරුම් අරගෙන ඒ ධර්ම අපේ ජීවිතේ ඉහළම මට්ටමෙන් පුහුණු කරලා ඊළඟ පරපුරට මේ ධර්ම ඉතුරු කළ දෙන්න. මඛාදේව කියලා සූත්‍රයක් තියෙනවා. මඛාදේව සූත්‍රේ දැක්වෙනවා ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. එමකද කියන්නේ අපේ ජීවිත කාලයේදී මේ ශාසනය අවසන් වෙලා යන්න දෙන්න එපා කියලා කියන්නේ. ඒක තමයි අපේ යුතුයකම් වෙනුනේ වෙනතන. අපි දරුවෝ ටිකක් හදලා නිකන් හැටිවක් කරලා ගියන් දොරක් හදලා නැල්ල ගියාට විතරක් අපේ ජීවිතයේ සාර්ථකුණා වෙන්නේ නැහැ. ඒ දේ වෙනතන අපි නෙවෙයි සතුට කරනවා. කෝණුවක් හදනවා නැත්නම් ගුරක් හරගනවා කෑම ටිකක් හොයා ගන්නවා සතු ටිකක් පැටව ටිකක් හදන ඒ වන්ට මොන හරි ධානය දිර ගන්න ඒවලුත් මෙන්නා වැසල් කියන්නේ ඒගොල්ලන් අපි වගේ ඇඳුම් අඳින්නේ නැහැ එකයි. අනිත ඔක්කොම වගේ අපි වගේ මේ මොනිට කරන දේවල් කෝඩුවක් හදනවා කුලයක් හදනවා බෙනයක් හදලා දරුවෝ ටිකක් හදලා දරුවන්ට ඇවිල්ලා නැහැ දෙපියන් හැටි පුරුදු කරන ඒවලුත් මෙල්ලනවා. අපේ ජීවිතේ වෙන උතනීට වඩා වෙනසක් තියෙනට ඕන. මේ ධර්ම පිළිපදිනකොට ඒ ධර්මයේ කියලා මානසික අපට ඒ මොහොතම ලැබෙනවා. බලන්න අපි උදෑසන අවදි වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෑන් විදුරක් පූජා කරනවා. අපේ ගෙදර කටයුතු අපි සිහියෙන් කරනවා. දරුවන්ට මෛත්‍රී වඩමින් කෑම බීම ටික හදනවා. වැඩ කරන අයට මෛත්‍රී වඩමින් අපි ගෙදරින් පිටත් වෙලා යනවා. යන ගමන් මරණ සතියත් වඩනවා. අනිත්‍යතාවය මෙනෙහි කරනවා. අම්මට තාත්තට අවශ්‍ය වීදන් ටිකක් යවනවා. තමන්ගේ ළඟ ඉනවා යම් හොඳට බලා ගන්නවා. මේ ඔක්කොම තියෙනුනේ අපි ජීවිතේ එකටම කරන්නට ඕන. එකක් කල් ඉවරලා අනිත් එක කරන්න බෑ. මොකද එකක් කල් අනිත් එක ඉවර කරලා අනිත් එක කරන්න යනකොට මුලින් හිටියේ නෑ ජීවිතේ මතරවත් තැනට. දැන් ලබන අවුරුද්දේ ඉඳලා කොහොමක හරි හොඳ වැඩක් කරන්න කියලා හිතුවොත් ලබන අවුරුද්දේට දැනෙන ඥාතියගේ සැලස ප්‍රමාණයක් නැහැ මේ ජීවිතු මතට. හිටිය සමට ලෙඩවල එක්තැන්වල ඉන්නත් පුළුවන්. ඒ නිසා අද දවස තුළ කරන්න පුළුවන් උපරිම දේ අපි කරන්න ඕන. ඉතින් අපට මේ ධම ලැබිච්ච මොහොතෙහි අපි උපරිම ලෙසේ ධමත නැඹුරු වෙන්නට ඕන. ධමෙහි මේ මොහොතේ අපට පුහුණු කරන්න පුළුවන් උපරිම දේ අපි පුහුණු කරන්න ඕන. ඉතින් විශේෂයෙන්ම ධර්මයේ කියන එක පැත්තකින් පංචශීල ආරක්ෂා කිරීම, අනිත් පැත්තෙන් මෛත්‍රී වැඩි වීම, ඊළඟට කිසියම් සමත භාවනාවක් හෝ විශේෂයෙන් ආනාපානසති භාවනාව පදනම් කරගත්තු විදර්ශනා භාවනාවකට නිතරම ලැබුරු වෙන්නට ඕන. යතර විශේෂයෙන් මේ දර්ශනයට සම්බන්ධ වූ දේශනා අපි අහලා දැනගන්නට ඕන. විශේෂයෙන්ම සැබෑ ධර්මයක් වෙන්න නම් ඒ ධර්ම තුළ දුක නිදහස් කරන මාර්ගය කියන්න ඕන. දුක කියන්නේ මොකද්ද? දුක නිදහස් වෙන මොකද්ද කියන එකේ වෙනස දැනගන්නට ඕන. දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ මේ ඉස්සරහා රූපේ පේනකොට මේ රූපේ ඇටෙන් කියලා ගත්තොතින්, දරුවෝ පේනකොට දරුවයි මේ ඉස්සරහයි කියලා ගත්තොතින්, අම්මා තාත්තා එනකොට අම්මා තාත්තා අහවල් යන මේ මොහොතින් වෙච්ච ගත්තොතින් මොකද යනන් තියෙන්නේ? ඔව් දුක. ඒ අවිද්‍යාවම තියෙන්නේ. අවිද්‍යාවත් සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාම රූපං වම ගිහිලා පොතෙන් විවරෙන්නේ. ඔව් බාපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව. එතනින් ඉවර වෙන්නේ. මේක තමයි සාමාන්‍ය ලෝකේ යන ක්‍රමය. මේකට කියන්නේ අනුශෝතනාමය කියලා. ගංගාවක් පහට ගලාගෙන යනවා වගේ මේක තුනේ දෙගෙන තමයි පින්කම් කරන්නේ. පින්කම් කළා කියලා ජරා මරණින් ඉන්නේ නිදහසන බෑ කියන තුනේ. වැඩේ වුණොත් සුගතියක් ලබන්න පුළුවන්. කලන්තරස්රි ලබන්න පුළුවන් ඒක. හොඳ තැනක ඉපදෙන්න පුළුවන් සිත කරා. නමුත් දුකේ නිදහසන විතරක් ඒක ප්‍රමාණවත් නෑ. දුකේ නිදහසන නම් කඩ කරන්න ඕනේ මේ දර්ශනයත් එක්කම ජීවත් වෙන්න ඕනේ. මොකද දර්ශනය කියන්නේ තමන්ට රූපයක් මතක් වෙන හැම වෙලාවකදීම අර කණ්ණාඩි උපමාව මතක් කරගන්න. මොකද උපමාව? කණ්ණාඩි ළඟට තමා රූපය බලන යනකොටම රූපේ නිර්මාණය වුණා. තමා ඇවිල්ලා සිහි කරන මොහොතේ එතන රූපේ නැහැ කියන්නේ. එතකොට තමා කොමක් හෝ සිහි කරන මොහොතේදී තමා සිහි කරන්නේ අර අතීතයේහි දැකපු වහපු දේවල් එතනම නැති වෙලා වැය වෙලා නිරුද්ධ වෙලා ගිය මොහොතක තමන්ගේම මයින්ඩ් එකයි මේ රීඩ් කරන්නේ. තමන්ගේම මනෝවිද්‍යාව දිහා මේ බලාගෙන ඉන්න ආකාරය කියන එක තමන් තේරුම් ගන්න. අන්නේ දර්ශනය හිටියොත් තමන්ගේට බාහිර රූපයක් හෝ පුද්ගලෙක් මත යැපෙන්නේ නැහැ, ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් දුකෙන් නිදහස් වෙනවා කියන්නේ. අන්නේ දර්ශනය හිටියොත් කොහොමද? අවිද්‍යාවක් මේ වංශිස්ස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඤ්ඤාණ නිරෝධෝ කියන මෙන්නේ පටිසම්පාදයේ නිරෝධයෙන් අපි යනවා. භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස නිරෝධන්ති කියන මෙන්න මේ දැන් අපි යනවා. ඒක ටිකෙන් ටික මොහොතෙන් මොහොත අප දුකේ නිදහස් වීම මාර්ගය ගමන් කරනවා. අන්‍ය මාර්ගයේ ගියොත් තමයි පිනතුනේ ඇත්තටම අපි මේ රටට ආපු එකේ ප්‍රයෝජනය ගන්නවා කියලා කියන්නේ. දැන් මේ රටාවන ගදෙනේ හොඳට ඉගෙන කියාගෙන විතරක් සාකල දරුවන්ට තමන් මේ මේක සාමාන්‍ය දෙයක්. ඔබ ඊට වඩා විශේෂ කෙනෙක් වෙන්න ඕන. මේ රටට ඇවිල්ලා ඉගෙන කියාගෙන රැකිරක්ෂා කරන දරුවන්ට තමන්ම ඔබ නිවන් දකින්න කටයුතු කරගන්න ඕන. අන්න ඒකට තමයි සප්පෝ කියන්නේ දැස්ස කියන්නේ. ඒකට උජුජ සෝජුජ කියපියෙට අපි අවංක වෙන්න ඕන. මේ දහමට ආපු පමණට පිනතුනේ අපට මේ දුක්ඛේ නිදහස් වෙන පුළුවන්. අපේ ජීවිතේ අර සහනය සතුට කියන එක බලාගෙන ඉඳී දින වෙනවා. දැන් මහ ලොකෝ ගැඹුරු කුමන්නේ මේ බලන පේන තුනේ අපි එදී ගිහින්නේ ඇවිදලා කුටිකට බලන අපි ඇතුලේ සංවරය බලන කොච්චර නියමයක් හදාගත්තද දැන් අපි මෛත්‍රී භාන වඩනවා නම් සීල සත්ත්වෝ සෝපත්ත්වා කියන්නේ මේක සේවකක් මෙහෙ කරන්නේ නැහැ කොච්චර සංඥාද යන්නේ කියලා බලන්න ආනාපාන සතිය පුහුණු කරන්නේ ඇතුළේ වෙනවා පිට වෙනවා ගැන හිතන්න හුස්ම ඒකෙන් ඉඳගෙන තියෙන තුනේ අන්නේ සමතෙන් ඉඳලා නැතිකලා මේ අනිත්‍ය බවවට හොඳට තේන ගන්නව අරහව ටික අදාපට ආපෝ දහම ගැඹුර කියන්නේ නැති ඇයි අපේ අර නීවරණ වැඩි කම තියෙන අපේ කලබල ගැතිය වැඩි අපේ අමනාපකම වැඩි දේවලට ආසාව වැඩි අර නීවරණ බහුලයි නීවරණේ කඩිනමත් එක්කම කියන තුනේ අරහව බණ හතරට තේරෙන්න ගන්නවා හරියට වතුරේ තියෙන කැලක් කියලා තියෙන වතුර අර තියෙන දේවල් ටික අතට ගියම හොඳට පතුල පේනවනේ අන්න ඒ වගේ අපේ හිතන් තැම්පත් යනකොට හොඳට මේ කියන දහම පතුලටම යනවා අපේ මනස. දවසට කියන තිය අඩුම ගානේ අපට මතක් වෙන රූප පහකවත් කණිතතාවේ බලන්න. දරුව මතක් වෙන පුරවාන තමන්ගේ ශ්‍රී ලංකාවේ ගෙදර මතක් වෙන පුරවාන ඔෆිස් එක මතක් වෙන පුළුවන් ඒ මතක් වෙන කොටම තමන් දැක්ස වෙන්නේ මේ දැන් තියෙන එක නෙමෙයි මතක් කරන්නේ අර කලින් දැකපු දේ තමන්ගේ මනසින් දකින කෙන එක දැක්න එහෙම පුහුණු කරලා කරලා ගිහලා අන්තිමට මොකද වෙන්නේ දෙත්තේ දෙත්තමත්タン භවිෂ්‍යතේ සුතේ සුතමත්タン මුතේ මුතමත්タン විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン මේ වර්තමානයේ ඇහැට දකින්න මොහොතේම අපි දැක්ස වෙනවා මේ දකින්න නිරෝධ රූපෙට එතෙන් තමයි අපේ හිත දින වෙනට ඕන හැබැයි බය වෙන්නේ පිට කරන්නේ කියලා අනිත් දේවල් පාඩු වෙන්නේ නැහැ අනිත් දේවල් ඔබ දැනටත් වඩා සාර්ථකව කරනවා දැනටත් වඩා කරදර අඩු වෙන විදිහට කරනවා මොකද මේ ධර්මයට ආපු ගමන්ම ඔබට ධර්මයේ ආනිසංස ලැබෙනවා ඔබට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා අපලෝකතර වෙන දිනක ඔක්කොම නැති වෙලා යනවා මේ ගණාතින් අමල තාත්තල ඔබ ආරක්ෂා කරන්න පටන් ගන්න ඊට පස්සේ අපේ අතීත ඥාතීන් කල්පල යන ඥාතීන් සුවදී ඉන්න ඒවා නම් බලන්න යන අපේ දැන ධර්මයේ පැකේජ් එක ආපු ගමන් මේකෝලන් අපිව ආරක්ෂා කරන්න පටන් ගන්නවා කරදර අනතුරු වෙන දින බේරෙන්නේ ඔය වගේ අපි ඒ විතරක් නෙවෙයි අපේ මේ කුසලයේ දින වෙනකොට බලාගෙන ඉඳී කියන උතුරේ තමන්ගේ කටයුතු දින වෙනවා රැකී රක්ෂා විශ්වාසයෙන් හම්බ වෙනවා ඔෆිස් එකේ තමට අමනාපයි ඉන්නෝ නම් අඩු ගානේ විස්රාම හරි යන්න ඉවත්ටි. ඉක්මනට. නැත්තම් වෙනකට මාරු වෙලා හරි යන්න ඉවත්ටි. හැම දෙයක්ම වෙනම තියෙනතු. ඒව අපට යමකින් කරන් දෙයක් නැමේ හේතු බල දහම ඒක සත්‍යයක් කියලා කියන දෙයක් නෙමෙයි. ඒවනේ හේතු බල දහමේ ප්‍රතිඵල. ඇතැම්ට ඔබට කරදරයක් වෙන්නේ කොහොමද දෙන්නේ? ඔබේ ඔෆිස් එකේ ඇතැම්ිට මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔබට අයින් මැන වෙනවා. ඇතැම්ිට ඊට වඩා හොඳ රස්සාවක් මාසයක් දෙකක් ගිහලා හම්බ වෙනවා. අතන හිටින වඩා ලොකු වැඩක් ඊළඟට හම්බ වෙනවා. අතන හිටින ඇතැම්ිට ඒක හම්බ වෙන්නේ නැහැ. තේන තුනේ දහම්ම පුහුණු කරන්න පටන් ගන්නට පස්සේ මෙන්න මෙයාගේ වෙනස්කම් ටික තමයි ජීවිතේට ලැබෙනවා. කරදර තියෙනවා තමයි නැත්තේ නැහැ. හැබැයි මේ එන හැම කරදරයක්ම තේන තුනේ කාලය ගිහිල්ලා බලනකොට ඒ හැම දෙයක්ම හොඳට වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ නොවුනට වඩා වෙච්ච මොහොත කියලා. ඒ වෙච්ච නිසා දෙවිස්තිය වැඩි. ඒ හැම කාලයක් Tamante හිතෙන ගන්න පිළිතුරු. හැබැයි දවසින් එක නෙන්නේ අවුරුදු 2 3 5 10 15 20 25 එක දිගටම ධර්මයන් එකම ඉන්නවා. ඉන්නකොට Tamanta පැහැදිලිවම වෙනස තේන මට්ටමටම ඔබට ප්‍රතිඵලය පේනවා. හැබැයි ඒ දීර්ඝ කාලීන ප්‍රතිඵලයක් පේන තරක් නෙවෙයි මේ මොහොතේ නම් ඔබ මේ ධහමට එන්න පටන් ගත්ත වෙලේ ඉඳලාම රිසල්ට් එක පේනවා. දැන් බලන්න සරල උදාහරණයක් අපි දැන් සිල් ගන්න යනවායි කියලා ඔබ අදහස ඇති වෙච්ච ගමන් බලන ඔබට ලැබෙන පහසුකම්ටි. දැන් ඔබ සිල් ගන්න ලැබෙනකොට දැන් අපේ ඉන්න හාමුදුරුව බලන වත්තම සූද කළ තියෙන ඔබ වෙන්නේ. දානමාන සූදානම් කළ තියෙන නෝ පිරිසිදු කළ තියෙන දානමාන ලැබෙනව ළඟටම. බලන්න ඒ ටිකම බලන්න කොච්චර දියත් ඉන්නේ. මේ ධර්මයෙන් පිළිපදින එකේ අදහස ආපු ගමන්ම මේ පහසුකම් ටික ඔක්කොම හම්බෙයි. ඔබට කිසිම විදමක් කරන්නවන්නේ. ඒ සිතිවිලි මාත්‍රයේ මේ වගේ ප්‍රතිඵල ලැබුණා නම් පින්නතුනි. ඒ භෞතික අධිසාරික ලැබුණා නම් මේ ධර්ම පුහුණු කරනකොට හරියට දර්ශනයකට ඇවිල්ලා සම්මාදිතේ ඉඳගෙන ආරසින මාර්ගයේ පදනම් කරගත්තෝ මේ ධර්ම පිළිපදින උඩකොට කොයිතරම් අනිසංසයක් ලැබෙනවද? අන්නේ ප්‍රධාන ප්‍රතිඵලය තමයි අපි ජීවිතයේ කොයි මොහොතේ ජීවිතයෙන් සමුගත්තත් අපි කිසි වෙලක දුක දෙන නොවන විදියට අප හැම වෙලාවෙම ඉන්ෂුරන්ස් එක තියාගෙන ඉන්නේ. මොකද ඉන්ෂුරන්ස් එකද? සුගතියට යන්න දෙන ඉන්ෂුරන්ස් එක. ඒ ඉන්ෂුරන්ස් එක පේන තුනේ අනෙත් ඉන්ෂුරන්ස් වලට වඩා වටිනවා. ලයිෆ් ඉන්ෂුරන්ස් එක health insurance එකට වඩා වටින මේක. කොච්චර health insurance එක තිබුණා සම්පූර්ණ ලෙඩ වලින් නිදහස් වෙන්න බෑ. කොයිතරම් life insurance එක කොච්චර වටින insurance එකක් දාලා තිබුණා මරණය නිදහස් වෙන නෙවෙයි මරණ දවස කල් ගන්නක් උනම් කමන්නේ. ඒ insurance එක ලැබෙන ඔබ මිනිහ යනකොට ජීවත් වෙන එක තමයි හම්බ වෙන්නේ බලන්න ගන්න. ඔබට ලැබෙනවද? ඔබ ජීවිත කාලෙම සල්ලි ඉවරලා ලයිෆ් ඉන්ෂුරන්ස් එකට කියලා ලැබෙන්නේ අනිත්යෙන්. පින්නතුනි නම් දහම කෙනෙක්ම දෙයක් නැවේ. විශේෂයෙන් සුගතියට මෙතන ජීවිත අවසන්ලක් එක්කම මේට වඩා ඉහළ තැනකට යන්නට සම්පූර්ණ පරිසරය සකස් වෙලා ඔබ එන වෙනුවෙන් බලාගෙන ඉන්න ලෝකයක්. ඔබ පිළිගන්න. නිකන් සාමාන්‍ය බෞද්ධ සම්පatti විතරක් නෙවෙයි. ඔබ හරියට ප්‍රාර්ථනාවෙන් දහම රැක්කනම් ඔබ වෙනුවෙන් ධර්මයක් සෝදානම් කරලා තියෙන ඔබට ධර්මයක් උදව් කරන්න කල්යන් මිත්‍ර බලාගෙන ඉන්නවා. ඒක තමයි වටිනාකම. දැන් අපි මේ ලෝකෙ උපදිනකොට අපේ අම්මා අපි වෙනුවෙන් ගෙදර සුද්ධ කරලා මතුරු දැල් එහෙම ගෙනල්ලා නේද? කොට්ට උර මහලා සමන් එහෙම අවුරුදු කෙතර ගෙනත් තියෙනනේ. කොච්චර සෝදානම් වුණාදනේ? එනම් කාමරයක් වෙන් කළා ඔබ ඉපදෙන කලින් ඒ අපේ අම්ම සූදානම් කෙරෙහි අම්ම තාත්ත ගෙදරයි. නමුත් වෙනතුනේ ඊට වඩා සූදානමක් අපි වෙනුවෙන් මේ ධර්මයේ රහින උත්තමයෝ අපි වෙනුවෙන් කරනවා. අපි එනකන් මේ ධර්ම ඉතුරු කරගෙන ඉඳලා තියෙන බලන්න වෙනකම් වසර 2500ක් පරපුරෙන් පරපුර ක්‍රමයේ හාමුදුරුවෝ මේ ධර්ම ඉතුරු කරන්න හිටිය ඔබ හරියට දැනගත්තොත් ඔබට ලොකෝ වීර්යයක් තියෙනවා මේක පිළිපදින්න ඕනේ කියලා. කොච්චර මහන්සියෙන්ද අපි එනකම් මේක දරාගෙන හිටියේ කියලා අපිට බාර දෙන්න මේක. හරියට මහා ධනය මහා මැණික් පාත්‍රයක් අපි වෙනුවෙන් කැප බලාගෙන හිටියා වගේ අහම අපට දෙන්න. ඒ නිසා අපි කොච්චර යට ප්‍රොජෙක්ට් වෙන්න ඕනද? කොච්චර අපි මේ ධර්ම ඉගෙන ගන්න ඕනද? නිවැරදිම ධර්ම ඉගෙනගෙන විශේෂයෙන් පිනතුනේ මේ සම්මා දිට්ඨිය ලබා ගන්න උපරිම උත්සාහයක් දරන්න ඕනේ. නිවැරදිව දැක්ම හරියටම විශ්වාස එක මොකද්ද? මුලින්ම මේ දුකේ නිදහස් වෙන මාර්ගය මොකද්ද? සුගතිගාමී වෙන මොකද කරන්න ඕන? නිවන් දකින්න මොකද කරන්න ඕන? දුක නිදහස් වෙන මොකද කරන්න ඕන? මේ අවිද්‍යාව දුර වෙන විදිහටම අපේ චින්තනයේ මේ අර කොහොමද කියන ගැන හරි දැක්මක් අපිට තියෙන්න ඕනේ. අනේක ලබන කාරණා කීයකින් උපකාරවත් බව ලබන්නට ඕන. අනුගමිත කියන සූත්‍රයක් තියෙනවා. සෝතානුග්‍රහිතාට හොති, සීලානුග්‍රහිතාට හොති, සාකච්ඡානුග්‍රහිතාට හොති, සමථානුග්‍රහිතාට හොති, විපස්සනානුග්‍රහිතාට හොති. අපේ සම්පූර්ණ නිවන් මාර්ග ආධ්‍යාත්මික ගමන මඟ තියෙන නිවන්නේ අපි කොච්චර දැනුමකින් ඉනවාද කියන කාරණය මත අන්නේ දැනුම ඔස්සේ සම්මාදිට්ඨිය ලැබීම සඳහා හේතු වන සම්මාදිට්ඨිය දිනුවෙන හේතු වන කරුණු පහක් තියෙනවා. මොකද්ද? සෝසානුග්‍රහයට හොති. නිතර නිතර මේක මදාල ධර්මයට අහන්නට ඕන. දුකේ නිදහස් වීමට අදාළ මනිටකම අහන්න ඕන. වෙන තුන වෙන වෙනම අහන්න හරියන්නේ නැහැ. අහනකොට hina යන විනෝද වෙන බණ නෙමෙයි අපි අහන්න ඕන. බඩල්ලගෙන hina වෙන පුරුම් බණක් නෙමෙයි අහන්න ඕන. දුකේ නිදහස් වෙන පුරුම් බණක් ඕන අහන්න. සුතානුග්‍රහයට හොති. සීලානුග්‍රහයට හොති. සිල්වන්ත භාවයෙන් මේකට උපකාරවත් බවට නිතර පංච සීලින ටිකෙන් ටික සීලයේ දිය වෙනට ඕන. ඊළඟට සාකච්ඡානුග්‍රහයට හොති. කෙනෙක් හම්බුනහම යාළුවෙක් එක්ක බණමයි කතා කරන්න. දැන් අද බණවනත් ඔබ දන්න ඇත්ත එක කතා කරන පස්සේ මේක මට තේරුණා නෑ අනිත්‍යතාවය විපරයන් අතර වෙනස මොකද්ද? මොකද අනුපාද නිරෝධය කියලා කියන්නේ? මොකද දර්ශනය කියලා කියන්නේ? මොකද පරිසම්පදික කියන්නේ මොකද්ද කියේ ආලෝකයේ එක්ක දන්නේ කියත් එක කතා කරනවා. තවත් වැඩිපුර දන්නා ඉන්නේ අහලා දැනගන්න. ඊළඟට සමථානුග්‍රහයට හොති. නිතර හිතේ සමථයේ වෙන වෙලෙදී භාවනා කමඩන පුහුණු කරනවා. විපස්සනානුග්‍රහයට හොති. විදර්ශනාවෙන් අනිත්‍ය මෙනෙහි කිරීමෙන් තවත් මේ ධර්ම ශක්තිමත් කරගන්නවා. තේනතනි තමන්ගේ ගෙදර තමන් ධර්මයේ පුහුණු කරන තැනක් කරගන්නට ඕන. ඒතකොට ගෙදර හරි ලස්සන වෙන්නේ නැතන. ඔබේ ගෙදර ලස්සන වෙන්න නම් මොකද කරන්න ඕන? ඔබේ ගෙදරේ දෙකන ධර්මයේ අහන්නට ඕන, සිල්වන්ත වෙන්නට ඕන, භාවනා කරන්න ඕන, සක්මන් භාවනා කරන්න ඕන. කොච්චර ගෙදරේ තොට ලස්සනද නේ? දැන් බලන්න ඔබ මේ වත්තේ භාවනා කරනකොට සම්මාත් කරනකොට ආවරේ ඇතිනම් බැලුවනම් කොච්චර සතුටක්ද ධර්මය දන්නගෙන උට කොච්චර ලස්සනද බලන්න ඔබ එහෙම යනකොට ඔබේ ගෙදරත් එහෙමයි ඔබ එහෙම ධර්මය රැකිනකොට ඔබේ දරුවොත් නැගිටින බාරන මේ අම්ම මොකද කරන්නේ තාත්තා මොකද කරන්නේ මේ අක්කා මොකද කරන්නේ අම්ම මොකද කරන්නේ කියලා ඒ දරුවෝ බලන අනිත් අය බලන බලයෙන් පුහුණු කරන ගන්න ගෙදරට ගෙවලා හරි විනාඩි 5ක් හරි භාවනා කරනවා නම් පිනොතින් භාවනා කරන ආසනයක් වෙනම හදලා තියන්න ඕන. එක දැනක නෙමෙයි ලොකු ගෙදරක් තියනවා නම් හැම කාමරයකම භාවනා ආසනයක් තියෙනවා. ඒතෝර එක දකිනකොට තමයි ආසය භාවනා කරන්න. ඉන මොටිවේෂන් එකක් එනවා තමයි. පොඩ්ඩක් කලින් භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් දැම්මම දුවලි කියලා භාවනා කරන්න පොඩ්ඩක් කළා. ඊළඟ දෙකක් හරි කමක් නැහැ. මෛත්‍රී භාවනා කරන්න සිර සද්දෝසෝ කත්තේත්වා සෝපත්තේත්වා සෝපත්තේත්වා කියලා නැත්තම් අරහම් අරහන් අරහන් කියලා මෙන්න නැත්තම් කියලා සක්මන් කරන්න පැසෙල් එකක් තියෙන කියලා සක්මන් කරන්න. එළියට තියනවා නම් ප්‍රශ්න අඩු වෙලාවක සීතල අඩු වෙලා එළිය භාවනා කරන සක්මන් කරන්න. මෙන්නට කහක් කරන්නේ නැති. පෑ ගණන් කියලා හිත යන්නේ හිතන්නේ එහෙම කවදාද යන වෙන්නේ. විනාඩි දෙකක් මම භාවනා කරනවා විනාඩි පහක් කරනකොට හිතන්නේ අන්තිමට කියන තුනේ ඇත්තටම භාවනා කරන්න තියෙන කොච්චර වෙලා වෙන්නේ භාවනා කරන තියෙන්නේ එක හුස්ම ඉහළට අරගෙන පහළට හෙළන වෙලාවක් විතරයි භාවනා කරන්න තියෙන්නේ. ඇයි නේ? එක වෙලාවකට හුස්ම නිගන්නේ නේ. භාවනා කරන උග වෙලාවක් නැහැ. කොච්චරද තියෙන්නේ? එක හුස්ම ගන්නකොට සිහියෙන් හුස්ම අරගෙන හුස්ම පිට කරගෙන ඉතරයි. ඊළඟ මොහොත ඊළඟ හුස්ම ඉතරයි. පෑගෙන හිතන්න එපා. සෝ සතෝ අසසති සතෝ අසසති දීගං වාස්සසන්තෝ දීගං අස්සානි පජානාති දීගං වාස්සසන්තෝ දීගං පස්සානි පජානාති සම්භාය පරිසංවේදී අසසි සාමිච්චෙකදී පස්සි සාමිච්චෙකදී උම ගේලා අනිච්චාන පස්සේ ගේලි අසසි සාමිච්චෙකදී අනිත්‍යන පස්සේ දෙකක් ස්ථාන්සිකදී බලන්න පේන තැන අවසාන වතාවට අපිට කරන්න තියෙන්නේ එක හුස්මක් විතරයි කරන්න තියෙන වැඩේ. හැබැයි ඒකට උපරිම දැනුමින් අවබෝධයෙන් මේක කරන්න ඕන. ආනාප ආනාපාන සතියස්ස පරිපූර්ණා ස්වභාවිතා අනකෝම්පං පරිකිතා යතහා බුද්දේන දේශිතා සෝනිවන් ලෝකං සබහසේති අබ්බහා මුත්තෝ චන්දිම ආනාපාන සතියස්ස පරිපූර්ණා ස්වභාවිතා යතහා බුද්දේන දේශිතා බුදුහාමුදුර දේශනා කරපු විදිහට වඩන්නට ඕන. ඒ විදිහට වඩනවා නම් ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ දිනු වෙනවා. සතර සතිපට්ඨානෙ වඩනකොට සත්බොධ්‍යංග වැඩෙනවා. සත්බොධ්‍යංග වැඩෙනකොට විද්‍යාඥේ සාක්ෂාත් කියනසා කියනතුනේ මතක තියාගෙන අපිට වඩන්න තියෙන්නේ එක මොහොතක හුස්ම ගන්න වෙලාවේදී ආනාපාන සතිය නැත්නම් ඒ හුස්ම ගන්න වෙලාවේදීම අරහං නැත්නම් ඒ හුස්ම ගන්න මොහොතේම සෝපස්තේත්ව නැත්තම් පටිකුල මනසිකාරය අට්ටි නැත්තම් කේසා එහෙම බලන්න පුළුවන්. නැත්තම් පඨවි ආපෝ ආදි වශයෙන් ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. අවසාන වශයෙන් මොකද කරන්න දින පින තුනේ මේ හුස්මට හිත තියලා නාසයස්ත හිත තියලා අනිත්‍යයි මේක මෙහි කරන්නේ එන තුනේ අනිත්‍ය කියන වචනේ ලොකු බරක් තියෙනවා ඒක සරල නෑ මේ හැම දෙයක්ම තමන්ගේ සිය දුම් ආධ්‍යාත්මික ලෝකයේ බාහිර ලෝකයේ එක්ස්පීරියන්ස් එක මේ නාම රූප දෙක හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධය නිරෝධ වෙනවා. අවුත්වා සම්බුතාන උත්පාන භවිසති. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. මෙන්න මේක තමයි ඉන්ෆ්‍රාමනස් එකේ බේස්මන්ට් එක ෆවුන්ඩේෂන් එක. හොඳයි පින්වත්නි අපි මේ කරුණ ටික සාකච්ඡා කරලා අප මුවා කැස්ටික තියාගෙන භාවනා කරපු වෙලාව අඩු වුණාට අපි මේ සාකච්ඡා කරපු ආපු හැම දෙයක්ම භාවනාවට අදාළ වෙනවා. මේ ආපු හැම දහම් කරුණකින් ඔබේ ප්‍රඥාව දිනුම යන්නේ ධර්ම ශ්‍රවණය කරනකොට වෙනතුනේ සම්පූර්ණ මේක ඔබ හිතන විදර්ශනා භාවනාවක් කියලා. ඔබ අවධානයෙන් හිටියනම් මේ අහපු කරුණෝ ඔබ සම්පූර්ණම හිටිය අද දවසම විදර්ශනා භාවනාවක් කියලා හිතන්න. හැම වෙලාවෙම අනිත්‍යතාවයේ හිත තියාන වෙනතුනේ. තමන් හරි අහන්නේම තියෙනවා. මේක දැන් අපි සක්මන් භාවනා කරනකොට අපි ආකාර කීපයක් කිව්වා. එකක් තමයි සම්පූර්ණයෙන්ම ඇවිදින එක ගැන සිහියෙන්ම ඉන්න එක. ඒකට අතීතය ගැන සිහි කරන්නේ නැහැ, අනාගතය ගැන සිහි කරන්නේ නැහැ. මේ මොහොත තුළම වර්තමානයේ ඉන්න එක. ඒකට අර හිතේ කෙලෙස් ටිකක් අඩු වෙන, කලබලකම් අඩු වෙන, හිතේ සහනය ලැබෙනවා. එතකොට මේ විදිහට කැම්පස් යනකොට ඕනනම් කමන්ට මෙනෙහි කරන්න පුළුවන් අනිත්‍යතාවය. කොහොමද අනිත්‍යතාවය මෙනෙහි කරන එක විවිධාකාරයෙන් කරන්න පුළුවන්? එක විදිහක් ගත්තොත්ින් මේ වෙලාවේ සමා රූපය ගැන සිහි කරන මොහොත ඇත්තටම කාය විඤ්ඤාණ අවස්ථාවක් නෙවෙයි, මේ රූපය ගැන අවධානය වෙන අවස්ථාව දැන් මේ මනෝවිඤ්ඤාණ අවස්ථාව කියලා දකිනවා. ඒ මනෝවිඤ්ඤාණය මේ මොහොතේ හටගන්නේ මනෝවිඤ්ඤාණය නමක් තේරුම් ගන්න මොහොතේදී මේ රූපයට අදාළ ආවන්ත එක කාර්මාටික ඔක්කොම වැය වෙලා නිරුද්ධ වෙනා ශේෂ වෙනා කියලා බලන එක. අන්නේ බලන වර්තමාන මනෝවිඤ්ඤාණයත් හේතු ඇති කල්ලි හට ගන්නවා, හේතු නිරෝධය නිරෝධ වෙනත් කරනවා. ඒක එක ක්‍රමයක්. අනිත්‍යතාවය කියන්නේ පෙරණ තිබී හට ගන්නා මේ දෙක හටගෙන හේතු නිරෝධය නිරෝධයට පත් වෙනවා. හැබැයි එකෙන් කියන්නේ මේකේ අහම්බෙන් අනිහේතු අපච්චතාවාදයට යන්නේ නැහැ. මේක අහම්බෙන් සිදුවන දෙයක් කියලා නෙමෙයි කියන්නේ. මේකේ හේතු වල සම්බන්ධයක් තියෙනවා. අතීත අරමුණ වර්තමානයේ බලපෑමක් කරනවා. වර්තමාන එක්ස්පීරියන්ස් එක ඊළඟ එක්ස්පීරියන්ස් එකට බලපෑමක් කරනවා. හැබැයි එකක් දෙකට එක විදිහට යන්නේ නැහැ. ඒක තමයි පරිසම්පාදයේ පදනම. පරිසම්පාදයේ පදනම මොකද? අන්‍යෝන්‍ය සම්බන්ධයක් කියනවා. එනිසා තමයි ප්‍රඥාව දිනු කරන්නේ. එනිසා තමයි සසර කිංසම් කර කර ඉන්නේ මේ සම්බන්ධය තියෙන නිසා. නැත්තම් මොකුත්ම නැත්තම් ඉබේම සිද්ධ වෙනවා නම් අපිට එහෙනම් නිවන් දකින්න ඕනේ නැහැ. මේ සම්බන්ධය තියෙනවා. සම්බන්ධය කොච්චරද කියවතොත් දැන් මේ ආත්ම භාවයේ අනුදෘතින් මේ කියවතින් අපේ ශරීරයේ තියෙන ලපේ ඊළඟ ආත්මවල රූප වෙනස් බලපාන දෙයක්. ඒ තරම් සම්බන්ධයක් මේ තියෙනවා. ඒ තරම් සම්පන්නභාවයක් බුදුදහමේ පිළිගන්න අතරෙදි මේ එක මොහොතක ඉඳන් තාමත යන දෙයක් නැහැ කියලා කියනවා. අන්න ඒකයි වැඩි. කෙනෙක්ට නම් අනුතරකින් මිය ගියා නම් ඇඟේ ලොකු ලපයක් තිබුණා නම් අනුතරේදී සිදු වෙච්ච ඒ ලපේ ඊළඟ ආත්ම භාවයේ උපදවයක් ඇති දෙනව සමහරවිට. මනස ලෝකෙටම ආවදී. පිනතුනේ ඉච්ඡර බලපෑමක් තිබෙද්දී මේ අනිත්‍යතාවය බුදුදහම තුළ විස්තර කරනවා. ඒකට වටිනාකමක් දීලා තියෙනවා. අන්නේ දර්ශනයෙන් විතරයි මේ දුක නිදහස් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අර විදිහට හිත සමාධිමත් කරගෙන මේ තේරුම් ගන්න මොහොත මනෝවිඤ්ඤාණ කියලා තේරුම් ගන්න එක. සහ ඒ මනෝවිඤ්ඤාණය මෙතනම හට ගන්න හේතු නිසා මෙතනම නිරෝධන කියලා දගෙන විදර්ශනාවටම පුළුවන්. ඒකට එකතකින් බාහිර රූපෙ නිදහස් වෙනවා. අනිත් අතින් තමන්ගේ මනසට ඇතුල් වෙන නාමයේ දිගේ සංකීර්ණ බලලා නාමයන් දෙම නිදහස් වෙනවා. ඒක එකක්. තාවෙකට තමයි සකම් වාන කරන ගමන් ටිකක් කලී ඉත සමාධි වුණාට පස්සේ අපිට මෛත්‍රිය වඩන්න පුළුවන් වන්න. සීල සත්‍යෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා ඒක දිගටම වඩන්න යන පුළුවන්. ඒක වඩා මෙහි කියන එක අවසානයේ දොන්න අර වගේ අනිත්‍යතාවය මනසට ඇතුලික මෙහෙ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර මොලේ සක්මණේ පටන් අරන් මෛත්‍රිය ටිකක් වඩලා බුදු ගුණත් වඩලා ඊට පස්සේ ඕන අනිත්‍යතාවයට වඩන්න පුළුවන්. නැත්නම් සක්මණේ පටන් අරන් බුද්ධ අනුසතිය වඩලා මෛත්‍රිය වඩලා ධාතු මනසිකාරයත් වඩලා ඕන අනිත්‍යතාවය මෙහෙ කරන්න පුළුවන්. ඔබ වඩාත් දක්ෂණ කාලයක් හොඳට ඒක සමාධිමත් වෙච්ච කෙනෙක් නම් සක්මනට වැටිලා අඩි 5ක් 6ක් යනකොටම ඒක සමාධිමත් වෙනවා. එතන ඉඳන් විදර්ශනා කරන්න කාලයක් ඉගෙන කරපු කෙනෙක් නම් යන්නේ ඉක්මනටම සමාධිමත් වෙනවා. දැන් බණක් හොඳට අහලා තියෙනවා. එතකොට යාට සක්මනට බැහැපු ගමන්ම වුණත් යාට කියවර දෙකේ තුනේ ඒක සමාධිමත් වෙලා සම්පූර්ණයෙන්ම ස්කන්ධ පංචකය සංවේවය සමුදේවය හට ගන්නව නැති වෙනවා හට ගන්නව නැති වෙන කියලා බල බල යනත් පුළුවන්. විතරක් නෙවෙයි සක්මන් බහන විතරක් නෙවෙයි gedara කරන හැම වැඩකදීම මේ ස්කන්ධ නිරෝධයට නාම රූප නිරෝධයට හිත තිරවඩ කරන්න පුළුවන්. කාලයන් ගියාට පස්සේ හිතෙනවා ඇස් දෙක තියාගෙන භාවනාවට වඩා හොඳයි වැඩ කරමින් භාවනා කරන එක කියලා. ඇයි වැඩකුත් කරනවා භාවනාවක් කරනවා කියලා කියේ සමාගාත. ඒ මට්ටමකවත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි තමන් ඇස් දෙක අරගෙන ඉන්න හැම වෙලාවෙම ස්කන්ධ නිරෝධයට නාම රූප නිරෝධයට සලායතන නිරෝධයට හිත තියලා තමයි මේ කෙනා තමන්ගේ සම්පූර්ණ ජීවිතයම පාස්සගෙන. හැබැයි සදාහරණ වලින් කියපු කාරණා සුතානුගහිතාක හොති ධර්ම ශ්‍රවණය මේ රූපකාරවත් බලවන්නට ඕන. ඒ වගේම සීලානුගහිතාක හොති සීලෙන් අනුග්‍රහවත් බලවන්නට ඕන. ඊළඟට සාකච්ඡානුගහිතාක හොති සාකච්ඡා අනුග්‍රහවත් ලබන්නට ඕන. සමථානුගහිතාක හොති සමථේ උපකාරවත් බලවන්නට ඕන. විපස්සනානුගහිතාක හොති විපස්සනාවෙන් අනුග්‍රහවත් බලවන්නට ඕන. ඒක අඛණ්ඩවම කරගෙන යනට ඕන. බණහන එක, සිල්වන්ත වෙන එක, ධර්ම සාකච්ඡා කරන එක, සමත පහන වැඩිම විදර්ශනායි. කායයක් ඇදගෙන ඉන්න තැනට සම්පූර්ණ තමන්ගේ ජීවිතය ආර්ශනික මාර්ගයේ පදනම් කරගත්තු ආධ්‍යාත්මික ජීවිතයක් වඩපත් වෙනවා. විතරක් නෙවෙයි තමන් කොතන හිටියත් ඒ ඉන්න තැන ධර්ම ශාලාවක්, භාවනා ශාලාවක්, සක්මන් මළුවක්, ධර්මාසනයක් වඩපත් වෙනවා. එතකොට ගෙදරම භාවනා අධ්‍යයනය කරන ඊට පස්සේ. ඊට පස්සේ භාවනා අධ්‍යයනය කරන්නේ මොකටද? අපිත් එක අර එකට භාවනා කරන්න යන්නේ ස්පිරිටුවල එනර්ජි එක ශෙයා කරගන්න තමයි ඊට පස්සේ යන්නේ. සමහර තැන් තියෙන හොඳට ධර්මය දන්න එකට භාවනා කරන්න අය. දැන් මේ වගේ තැනකට අහම අපිට තියෙන වාසිය එක. එකම ආධ්‍යාත්මික ඉලක්කයකින් එකටම සිතුවිලි එදෙන ඇත්තක ඉන්නකොට තමනුත් වේගයෙන් මේකේ තියෙනවා. එකකින් යන උදේ 4ට අවදි වෙලා භාවනා කරන තැනක් තියෙනවා නම් අපි කලින් කඩ හෙඩ් එක වල යන්නේ නැහැ. ඒත් අපිට 4ට නිදා ගන්න දෙයක් නැතිව වෙනවා. ඒත් අපි තය අනයක් එක්කම භාවනා කරනවා. ඊයේ සංවරණය කරනකොට අපි ඒ වගේම යනවා. ඊයේ සක්මන් භාවනා කරනකොට අපි සක්මන් කරනවා. ඒත් අන්නේ ඊයේ දෙකම අපේ ස්පිරිටුවල් කනෙක්ෂන් එක තියාගෙන තමයි අපි ඒ වගේ ආධ්‍යාත්මික ස්ථාන ඇසුරු කරන්නේ. ඒක අපිට ලොකු පහසුවක් වෙනවා. අපට ඉක්මනට මේ ගමන යන්න ඕනේ කියලා ලොකු උනන්දුවක් ඇති වෙනවා. අපේ තියෙන අර මන්දෝස්සහායකන් දුරු වෙලා අපත් මේ පැකේජෙකටම වැටිලා අපත් වේගවත්වම මේ ආගියත් නිකන් ඉදිරියට යන්න අපට ඒක උපකාරයක් වෙනවා. මම දැන් කියන තියෙන තවත් ආහන කර්මලු තියෙනවද? දැන් ඉතින් අදහපු ධර්ම කාරණා ඊළඟ දවසේ භාවනා කන්දියට එනකම්ම මතක තියාගෙන පුරුදු කරන්න ඕනේ. හැබැයි ඊළඟ දවසේ වැඩ කරන්න එනකම් නම් හොඳ නැහැ. ඊළඟ දවසේ එනකම් මේ කියපුවා අපිටම හොඳට මතක තියාගෙන පුළුවන් තරම් ඒක පුහුණු කරන්න ඕන. පුළුවන් තරම් කෙනෙකුට කියලා දෙන්නත් ඕන. තමන්ගේ දෙයක් අහන කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට කියලා දෙනවා නම් අම්මට හරි තාත්තට හරි ගෙදරින් තව කෙනෙකුට හරි එයාට එකට නිරීක්ෂණ කරගන්න ඕන අපි. එයාට එකට ටික ටික භාවනා කරන්න ඕන. භාවනා කියන දේ වර්තමානයේ බොහෝ දෙනාගේ අද මේක හොබි එකක් වඩ පත් වෙලා තියෙනවා. විශේෂයෙන් උපදින අවබෝධය. උපදින අවබෝධය වෙන තුනේ භාවනාව කියවම අද සල්ලි කියලා දෙන එකක් නෙවෙයි. උපතින් බෞද්ධය දාන ආන දීලා ඉන්නවා ඉතින් එච්චරයි. අනිත් පැයෙන් උපරිම ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. උපතින් බෞද්ධය ගොඩ නැගිලි හතර භාවනා ශාලා හදන ඔක්කොම දාන මණ්ඩල සූදානම් කරලා තියෙන අනිත් පැයෙන් භාවනා කරන්න. মানে කියන්නේ. අපි ඉතින් පින්කම් කරලා මේ වෙන ආදිත පින් අනුමෝදන් කරා. අපි කරන්නේ. තාවත් කියන තැන අපි ඊට වඩා අද මේකෙන් ප්‍රයෝජන ගන්න තමයි. අපේ උරුමේ මේක. විශේෂයෙන් ශ්‍රී ලාංකේයයන් විදිහට මේ දහම ඉතුරු කරන ලෝකෙට තෝනේ ධර්මජීවිතය කියන්නේ ශ්‍රී ලංකාව. ඒ නිසා අනිත් පාඩක් වෙන අපිට මේක ලොකු උරුමයක් තියෙනවා. ඒ උරුමෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. හොඳයි අපි හැම කරන අධිෂ්ඨාන කරගනිමු. හොඳයි අපි අවසාන කොටසේදී ආනාපානසතිය වඩන්න අපි බලාපොරොත්තු වුණා. නමුත් අපිට ඒකට දිගට කාලයක් ගත කරන්න වෙන්නේ නැහැ. නමුත් අපි මේ කියපු කරුණු ඔබට ඒ සඳහා මඟ පෙන්වීමක් කළා. ඒ නිසා ඒවත් ප්‍රයෝගික කරගෙන ඉදිරියේදී ආනාපාන සතියක් වුණු කරන්න බලන්න. ඉතින් ඒකට අදාළ දේශනාවන් ඔබට අවශ්‍ය නම් අහන්න පුළුවන්. සවිස්තරාත්මක ඔබ තියෙන දේශනා හුවා තියෙන ඒ සම්බන්ධයෙන් කරපු ඔබේ හරි මිත්‍රාදීන් එක ඒව ෂෙයා කරගෙන ඒ දැනුම දිනු කරගන්න උත්සාහ කරන්න. හොඳයි මේ රැස් කරගත් සියලු කුසල් දහම් වල බලයෙන් අපලමින් මේගේ සියලු ඥාතියෝද මේ උතුම් කුසලයේ දැක අනුමෝදන්ව සතුටුව සෝපත්ව සුගතිගාමීව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන පැතුමින් අපි මේගේ ඥාතියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතේනම් ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනම් ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනම් ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස්කරගත් මේ සියලු කුසලන් වලින් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුදු ශාසනයත් ලෝකයේ බොහෝ කාලයක් රැක දෙත්වා. යතර විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ මේ සියලු කටයුතු සම්පාදනය කරන ඔබට මේ කටයුතු සිදු කරන උපකාර කරන ගෞරවනීය හාමුදුරන් වහන්සේලාටත් මේ උතුම් කුසලයේ බලයෙන් උන්වහන්සේලාගේ සියලු අධ්‍යාපනික හා ආධ්‍යාත්මික පැතුමන් සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි බොහොමත්ම සතුටට පත්වන්න. අපේ ජීවිත වේගෙන් වැළැඳෙමින් මහලු වෙමින් මරණය කරලා ළඟා වෙන මේ ජීවිතවලට අපට ලබා දිය හැකි ඉහළම වටිනාකම ධර්මය තුලින් ලබා දුන්නා කියලා ඔබ සැනසීමක් ඇති කරගන්න. මේ ගතවෙච්ච කාලයෙන් ඔබ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා කියලා කල්පනා කරන්න. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිරුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත් වෙන කාලයේ වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් මේ උතුම් ධර්ම ඥානයට මේ කුසලයක් හේතු වාසනා වේවා. සතර ජීවිත සුවපත්ව ඉතාම ඉක්මන් බලයකදී සියලු කෙලෙසුන් දුරකර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ධර්ම අවබෝධයෙන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පරිසංච නින්දුක්ඛං භයං පරිසංච නිබ්භයං සෝකං පරිසංච නිස්සෝකං හොන්තු සම්බේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා දියෙන් පෙළෙන සත් දිය නැති වෙත්වා සොහින් පෙළෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බවසන සිල්ල නිමිගත් මග යනිමය හැමදෙරාටම සම්මා සම්බුදු සරණයි.